ඒ සීඩ් නැතිවෙවි නැතිවෙවි නැවත ඇතිවෙවි තියෙනවා. ඒත් ඒක අතහරින්න ගෙදර යන්න ඕනේ, කෑම ටිකක් කාලා රම්මේ සුරම්මේ සුබ තිනෝ. ගිහිල්ලා හිමු. දැන් මේක හරියන්නේ නැහැ. මේක සෙල්ලම් එකක් නෙමෙයි කියලා එම අතහරින්නේ. මැරෙන්නත් හරි සූදානම් අතහරින්නේ. ඒක තමයි පෞරුසත්වය. තමන් අවට ඉන්න හැමෝම අත්හැරලා ගියා. තමන්ගේ අරමුණ අත්හරින්නේ. මුළු ලෝකෙම තමන්ට අයිමේ වුණත් තමන්ගේ අරමුණ අත්හරින්නේ. මුළු ජීවිතේම උනත් නැති වෙන තැනට ආවත් අර කතරින්නේ. ජීවිතේ පුදනවා අර කතරින්නේ. නියත විවරණේදී නියත විවරණ ලැබෙනවා කියලා හිතන්නේ. ඊට වඩා එකක් ලැබෙන එක කවුරුත් දන්නේ. ඒක බෝධිසත්වරු තමයි දන්නේ. නියත විවරණ එනකොට ඒ සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ කෙනෙක් තමයි ඒක දෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට දෙන්න බෑ. කියනවා මේ බෝධිසත්වයා ඒකාන්ත වශයෙන්ම බුද්ධත්වයට පත් වෙනවා කියලා නියත වෙන දෙනකොට යට එනවා පෞරුසත්වයක්. ඒකාන්ත වශයෙන්ම මම බුදු වෙලා මිසක් මේ ගමන නවත්තන්නේ නැහැ කියලා ඇතුලෙන් එකක් එනවා. ඒක දන්නේ බෝධිසත්වයා විතරයි. අරක බුදුහාමුදුරන්ගේ කටින් හැයෙනකොට එයාතුල ඒ මොරල් එක එනවා. ඒකාන්ත වශයෙන්ම මම බුදු වෙලා මිසක් මේ ගමන නවත්තන්නේ නැහැ කියලා. ඒක යාට එනකොටම බුදුවරයක් දකින්නවා මෙයා බුදු වෙනවා කියලා. එතන ඉඳලා භාර්යාව දන් දුන්නා, රාජ්‍ය දන් දුන්නා, සුදු හැතා දන් දුන්නා, තිස්ස කපල දන් දුන්නා. අර කිනේ කතරින්නේ අයියා. මුළු ලෝකෙම අහිමි වෙනවා. ඒත් ඒ කතරින්නේ. නැවත ඉපදීම දුකක්. කමන්නේ ඒ දුක විඳිනවා. හැබැයි මේ කතරින්නේ. ප්‍රාර්ථනාව අතහැරලා රාත් වෙන්න පුළුවන් නේ. අනන්ත රාත් වෙන්න පුළුවන්. බෝධිසත්වෙක් සාමාන්‍ය පාරමී 125ක් විතර පිරුණාම එතන ඉඳලාම රාත් වෙන සුදුසුකම් තියෙනවා. රාත් වෙන්න පුළුවන්. එයාම මොතේ මෙයා දන්න රාත් වෙන ඇති. හැබැයි රාත් වෙන්නේ නැහැ. ඒ පෞරුසත්වය මේ හතේ තියෙන රාත්පලේ එයාට තේන දැන් මෙහෙම වැඩුවොත් මේක මෙහෙම වෙනවා. මේ විනාඩි 4ක් උඩරිම විනාඩි 5ක් යයි රාත් වෙන ප්‍රේත් ඒක වඩා නේ විනාඩි 5 යට නැහැ. අවුරුදු 80ක් ජීවත් වෙනවා අර විනාඩි 5 යා පාවිච්චි කරන්නේ නැහැ. ඒ පෞරුසත්වය විකාලේ රකින්නකෙත් පෞරුසත්වයක් තියෙනවා. කොච්චර අසනීපුණත් මොනතරම් තේට්ටුවක් ඇති වුණත් ශාසනය වෙනුවෙන් බුදුහාමුදුරන්ගේ අවවාදන ශාසන වෙනුවෙන් මම මේක රකින්නවාමයි. හැම තියෙනවා, කෙසෙල් ලැබරි තියෙනවා, අකුරු තියෙනවා, හැමදේම තියෙනවා. ඒත් වළඳන්නේ වළඳන්නේ. බිස්කට් තියෙනවා දන්න අර බෝතල් ඇතුලේ බිස්කට් තියෙනවා කියලා ඒත් ඒක අරලා බලන්නේ ගල්ලන්නේ. 12න් පස්සේ ඒ ගැන හිතන්නේ. ජීවිතය අතහැරියත් සීලය අතහරින්න. සීලය පිළිබඳ ඇතිවෙච්ච පෞරුෂත්වයේ මුළු හැමදේම අයිමි වෙලා අන්ත අසරණල පාරට වැටලා ඉඟා කාලා පාරේ වැටිලා මැරුණත් එයාගේ පතිවත සීලය අතාරින්නේ අය දුස්සීල වෙන්නේ. මෙතන ඉන්න නම් මේ දසසිල් කඩන්න ඕනේ. මෙතන ඉන්න බෑ නැත්තම්. පන්සිල් කඩන්න නැතුව මෙතන ජීවත් වෙන්න බෑ. ඒත ජීවිතය අතහැරියත් පන්සිල් කඩන්නේ නැහැ. සීලය පිළිබඳ පෞරුෂත්වය මුළු ලෝකෙම තමන්ට අයිමි වුණා. නිවීමට අදාළ කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නිවීම පිළිබඳ උපෞරුසත්වයගේ කොච්චර වැඩුන්නේ නැහැ කියලා හිතට දැනෙනවා. මේක වැඩෙන්නෙම නැහැ. කමඨාන බොරු එකක්ද දන්නේ. මාව මුලා කිරුවක් දන්නේ. සමහරව වැඩෙන්නේ නැති එකක් දීලා මාව රැවට්ටුවක් දන්නේ. මේ වගේ අදහස් මායя ලස්ස ගණන් දෙනවා. ඒ කමඨාන පිළිබඳ උපෞරුසත්වය අතාරින්නේ නැහැ. ගුරුවරයා වැරදි එකක් දුන්නත් මම මේක නිවැරදි කරගෙන වඩනවා. බොරු එකක් දුන්නත් වඩලා ඒක ඇත්ත කියලා මම ඔප්පු කරනවා. ඒකම පෞරුසත්වයක් එන්න ඕනේ. කමඨාන් පිළිබඳ පෞරුසත්වේ නැහැ. සතියක් විතර වඩනකොට කමඨාන් අමතක වෙලා. මතකේ නෑ මොකද ඒ පෞරුසත්වය. සත්තුන්ට ඊට වඩා පෞරුසත්වයක් තියෙනවා. මාසයක් දෙකක් වඩනවා. දිගටම වඩනවා. වැඩෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? සාතරනිකයි. ඒ නිසා තමයි ගොඩාක් මේ තපස්වර මාර්ගඵල වලට පත් වෙන්නේ නැත්තේ. ඒ පෞරුෂත්වේ නෑ. කමඨානි පෞරුෂත්වේ නෑ. අග්ගිස්සට යනකම් ජීවිතේම ඉවර වෙනකම්, ජීවිතේ අවසාන උස්ම වෙනකම් මම මේක වඩනවාමයි කියන තැන නෑනේ. මේක වැඩි වෙන එනවා. දැන් මේ තව සති 3ක් විතර වැඩුවොත් සම්මාදිට්ඨියට එනවා යා. සෝතාපන්න වෙනවා, මාර්ගඵලයකට එනවා. එහෙම එනකොට ඇටිතන් මොකද තව සත් මාස 3ක වඩනවා රැත් වඩනවා මොකවත් වැඩෙන්නේ නැහනේ. වැඩක් නැහැ. ඌ අල්ලලා දාලා විවේකයෙන් ඉමු. මාරයා දෙන්නේ අදාත. කම් බොරුවට ඉතින් රොට්ටු වෙන්න ඕන නිදි මරාගෙන වැඩෙන්නේ නැහැ. ඉතින් ගුරුවරයා ඔය කියනවා. ඉතින් ගුරුවරයා දන්නවා මේ කතන්දරේ වැඩෙන්නේ නැති එකක් මේක. මේක මේක හරියන්නේ නැහැ. ඒම නිවන් දකින්න බෑ. අර එක එක ආඳුරගල කියන්නේ මේ කාලේ මාර්ගඵල ඇත්ත තමයි. මේවා වඩන්න බෑ. ඉලයා ටග්ගලේ බැලහින වෙනවා. බැලහින වෙලේ කතාරිමයි. ඒ පෞරුසත්වයේ තිබිලා තව සති 3ක් වැඩුවා නම් එයා සම්මාදිට පිටිනවා. මාරයා ඒක දැනගෙන දෙන්නේ ආදාස. එයා ඒ ආදාසට අතරින් හැමදේම අත්හැරලා නිරෝධ කරන්න උත්සාහ කරනවා. නිරෝධය පිළිබඳ පෞරුසත්වයක් යට තිනවා. මම මේක කොහොමර නිරෝධ කරනවා. මාරයා මිනිසර ආදාස දෙනවා. බුදුහාමුදුරුවෝ ගෙදර ගිහිල්ලා යසෝදරා බලලා ආවා. සුද්ධෝතන රජුගේ බලලා ප්‍රශ්නයක් නැහැ. ඉමිසර විසිට අදාලෙන් දෙනිකා ඒ කට්ටිය කාලා බීලා ඉන්නවද දන්නේ නැහනේ. පොඩි දරුවෙකුත් අම්බෙලා ඉන්න උතාම කිරි බොනවත් දන්නේ නැහැ. අවිදිනවත් දන්නේ නැහැ. මොන්ටිසෝරි පොඩ්ඩ විසිට අදාලෙන්න. ඒ කට්ටිය ගියා සාරිපුත්තාමුදුර ගෙදර ගියේ. ප්‍රශ්නයක් නැහැ. කියලා ඔළුවට අදාස ආදෙන. ඊට පස්සේ උදේ පාන් දෙනවා. මේ සංඥාන්ස මේ මිනිබිරියට පොඩ්ඩක් එම්බ්‍රිසාව කියලා ආරංචි. ඔව් දැන් මොකද පස්පංගු ප්‍රකටයක් තියෙන දීලා එන්නද මම? ආම්දුර ඒක මානකමද නෑ බුදුහාම්දුරත් ඉතින් ගියානේ. ආ එහෙනම් ගිහිල්ලෙන්ද ඊළඟ බුදුවරයා මේ ගිහිල්ලෙන්ද අය අර විදියට එනවා. ආවා මරක ගියා. නිරෝධේ පෞරුසත්වය ගියා. මොනම දේ ආවත් නිරෝධ කරන්න ඕනේ. මගේ දරුව මම බලාගත්තා. මගේ බරුවන්ට මම යුතුයකම් කළා. ඒ දරුවන්ට දෙමව්පිය ඉන්නවනේ පස්පංගු ආදලා දෙයි. මම මේ දරුවන්ගේ දෙමව්පිය නෙමෙයි. ඒ යුතුයකම් ටික ඒගොල්ල කරයි. කෙරුවේ නැති වුණත් වීදිවල ළමයි ඉන්නේ. ඇදෙන්නේ. සත්තුන්ට කවුද පස්පංගුව සම්බල දෙන්නේ? ඉන්නේ ජීවත් වෙලා. ඒකේ විදිහට එයි. ඉපදෙන්න ක්‍රමයක් තියෙනවා නම් ජීවත් වෙන්නත් ක්‍රමයක් තියෙනවා. ඒක ඒ ආකාරයට සිද්ධ වෙයි. අර පෞරුසත්ව අතාරින්නේ නැහැ. නිරෝධය පිළිබඳව තියෙන මානසිකත්වයේ කිසිම මොතක අඩපණ කරන්නේ නැහැ. දැන් අඩපණ වෙලානේ. උත්පල වෙලානේ අපේ පෞරුසත්වයේ. ගැඹිර ඉදිරිපත් වීම, කතා කිරීම, උන්ට මේ කර්ම කාරණා මේ දේශනා කියන ඒක පෞරුසත්වයේ නෙමෙයි. සමහර අයගේ පෞරුසත්වයේ වචනයක්වත් කතා කරලා නැහැ. ඔය වාඩියල ඔය ඉනක් කියන කම්මැලි කිසිම පෞරුසද නැහැ. ඒ අතරම් පෞරුසත්ව මේ ලෝකේ කාටවත් නැහැ. යාගේ හරමුණ අතාරින්නේ. පොඩි කාලේ අපිට ඉස්සෙල්ලාම උගන්වන්නේ ඕක. පාඨමාලාවේ පළවෙනි මාදියර පෞරුසත්වය. තමන් වඩන ධානය, තමන්ගේ භාවනාව පිළිබඳව කිසිම සැකයක් නැතුව අචල විශ්වාසයක් ඒක පිළිබඳ තියෙනවා. ඒක වැඩෙනවාමයි. ඒ විශ්වාසයෙන් තමයි ඒක වැඩෙන්නේ. මේක මේ ආකාරයට වෙනවාමයි කියලා දැඩි ලෙස විශ්වාස කරන ජීවිතය අතහැරියත් විශ්වාසය අතාරින්නේ. ඒ නිසා මේක කවදාරි වැඩෙනවා. සමහර ඒවා ඉක්මනට වැඩෙනවා, සමහර ඒවා කල් යනවා. කොච්චර කල් ගියත් ඒක පිළිබඳව කිසිම මොහතක පසුබට වෙන්නේ නැහැ. නිදිමත එනවා. ටග්ගල භාවනාව අතරිනවා. නිදිමත එනවා නෙමෙයි. තව ටික වෙලාවක් වැඩුවා නම් එයාට විශාල අවබෝධයක් එන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන්. ටග්ගල මාර්ය නිදිමත දෙනවා. තපස් වකින කාලේ අඳ හැතිරිල්ල නවල පැත්තකින් තියලා පාත්‍ර ඔක්කොම ටික දාලා රෙදි කැලෙන් ගැටගාලා ඉල්ලලා තියලා තමයි භාවනා කරන්නේ. මගේ ගෝලේ එක දවසක් මගෙන් අහුවා ස්වාමිනී මේ භාවනා කරන්න මේ ඇඳ ඇතිරි ලොකුම අත් කරන්න ඕනේ කියලා. මම කිව්වා මම නම් අස් කරනවා කියලා. ඇයි කිව්වා? ඔයා අත් කරන්නේ නැහැ. ශිෂ්‍ය අත් කරන්නේ නැහැ. මම යවා භාවනා කරගෙන යනකොට පොඩි තේට්ටුවක් අම්මලයක් එනකොට ඒ මැලවෙන්න හිතෙනවාද කියලා. ඔව් ස්වාමීනි. මම කිව්වා මට හිතෙන්නේ නැහනේ. ඇයි? ඇඳ ඇතිරිලා නැහනේ. ඒවත් කරලානේ. එහෙනම් ඒ මැලවෙන්න වුණොත් මං අර ඇඳ ඇතිරි අරගෙන ඒවා දාලා ඒවට අදාළ විදිහට ඔක්කොම සූදානම් කරන්න බක් සෑහෙන වෙලාවක් යනවනේ. ඒක ඕනේ නැහැ කියලා අතාරිනවා. අතාරිනවා. ඇඳ උඩ වාඩි වෙලා ඇඳ ඇතිරිලා භාවනා කරලා බලන භාවනා කරන්න බෑ. මාරයක් කරන්න දෙන්නේ ගලාර කැල්ල කරනවා. උමර බුද්ධි කරෝනේ. බුද්ධි කරලා කකුල් එම මිරි කරලා ලස්සනට නිදි කරලා ගන්නවා. එයා දන්නවා මේ මාර්ගඵල ලැබෙන්න දී වෙන්න පුළුවන්. බැරි වෙලාවත් මේ තාපසයා rahat වෙනවා. මාර ප්‍රශ්නයක් නේ. මාරර ලොකු කරදරයක් නේ. එයි මම ගොඩාක් කට්ටිට ඒ අවබෝධය දෙනවනේ. ඒ නිසා යව රහත් වෙන්න දෙන්නේ නැහැ. ඒකයි ගොඩාක් තපස්වර භාවනා කරනකොට ඒ ලෙන ඇතුලේ කුටි ඇතුලේ භාවනා කරන අඩුයි. ඒගොල්ල ඈතට යනවා. ඈතට යනවා. ඉල්ල භාවනා කරත නිදා ගන්න ඒ පාසුකම් මොකවත් නැහැ. නිදා ගත්තත් ඇලුණත් අඩසියෙන් ඉන්නේ යා. ගල්තලාවේ නෙතන පාසුකම් නැ නින්ද යන්නේ. ඒ විදිහට වීර්ය වඩලා තමයි අවබෝධ වලට පත් වෙලා තියෙන්නේ. මේ භාවනා කමටම් පිළිබඳේ පෞරුසත්වයේ තියෙන්න ඕනේ. දවසකට පැය 8ක් හොඳට මැති නින්ද. පැය 8ක් නිදා ගන්න තාපසෙක් මට පෙන්වන්න දුන්නු. බුද්ධ ශාසනය. උදේ කතා කරනකොට තාම්බුල සතපිලා. දවලු සතපිලා. අවසත් සතපිලා. රාත් සතපිලා. දාහනේ ගත්ත ගමන් කුටියට යන්නේ කොයි මොකටද? නිදා ගන්න. දවල් දාහනේ ගත්ත ගමන් තින් පොඩ්ඩක් ඉතින් මේ රෙස්ට් එකක් ඕනේ. නිදා ගන්න යන්නේ. අවස බුදුන් වඳිනකම් වැටිලා නිදා ගන්න. බුදුන් වැඳලා ටිකක් අතනමේ වෙලා ආයි නිදා ගන්න. උදේ පාන්දර ටිකක් ඇයලා බලන අතරයි වෙලාව තව පොඩක් නේද පැයත් නේද නේද ආයි නේද පාටතර නැකිටලා දැන් 6ටනේ පින්නපස් පැයක් තියෙනවා පැය භාගයක් නිදාගමුකෝ ආයි නේද පා මාට ඇයලා බලන 6ටනේ හරි පායි 45ට ඇරමුකෝ තව විනාඩි 15ක් කියලා ආයි නිදා ගන්නවා නැකිටලා බලනකොට ආයයි විවේකයේ පිළිබඳව විශාල දැඩි කැමැත්තේ විවේකයට හරි කැමැතිය අවදියෙන් ඉන්න පෞරුසත්වය නැහැ. රකින අවදි පෞරුසත්වය කියලා. අවදියෙන් ඉන්න පෞරුසත්වය උනේ. දෙ පාන්දර 2:45ට දෙක මාට ඇරිලා මුණ කටක මොදලා වාඩිලා ඉන්නේ. ටිකක් ඇඳේ ඉන්නකොට ටිකක් ඕම යනවා ටිකක් අර කොට්ටෙට. නැගිට්ටා ගියා ගලක කොයි හරි වාඩි වුණා. එතන එහෙම ඇලවෙ නැලුණු බිම වැටෙනෝනේ. ඇලවෙන්නේ එතන වාඩිලා ඉන්න. ඇරිලා ඉන්න ඔයා. මොකවත් කරේ නැති වුණත් ඒ අවදියෙන් ඉන්න පෞරුසත්වයක් ඒක. මේ තපස්වරු ළඟ මේ ಗುಣ නැත්තම් ඉදිරියට යන්න බැ මේවා තපස් ಗುಣ. ಗುಣ වඩනවා කියලා කියන්නේ ඕවා තමයි. මොනම ප්‍රශ්නේ තිබුණත් කොච්චර දේශගුණික ප්‍රශ්න කාලගුණික ප්‍රශ්න තිබුණත් උදේට පැම්පාස් වෙනවා. අවසට ඇඟ ඕදනවා. ඕම පෞරුසත්වයක් තියෙනවා. වතුරට ඉමීසර ඇඟිල්ල තියලා බලනවා ඇසිඩ් වලට තියෙනවා. දැන් නම් සීතල වැඩි. ඕක අවු කල්ලනවා කියන්නේ වා බොණ්ඩ වෙනවා ඊට වඩා හොඳයි. කල්ලන්. ඉමීසර ඇඟිල්ල තියලා බලනවා මේක නම් ප්‍රශ්නයක් නෑ නේද මූණ ටිකක් හොද ගන්න පුළුවන්ද? නැත්තම් වතුර නිකන් ඕම තෙමනවා මූණ. නිකන් තෙමලා පිය දා ගන්නවා. මේ පෞරුසත්වය අතාරින්න කොච්චර සීතල සීතලම අල්ලන්න බෑ. එකපාරට ජොබක් ගාලා වතුරට පයින්නවා. වතුර වලට පැනලා උන්ටට පැම්පාස් වෙනවා. හරි සීතල වැවුලනෝ ඩංගලගල සවර කරනట్లా ඒ මොළු අල්ලනෝ ඒ පෞරුසත්වය මාර්යා දන්නවා මේගොල්ලන්ගේ චරිත ටිකක් වෙනස් කියලා මේගොල්ලන්ට අර සීතල පෙන්නලා රත්නේ පෙන්නලා එහෙම පාර දෙන්න බෑ ඒ ඇඟින් වලින් පාර දෙන්න බෑ යාට සීතල වැඩි කම්මැලි වගේ ඉතනකොට මෙයා දන්නවා මේ මාර්යා මේ එන්න යන්නේ කියලා ඩංගලගල පම්පතන පම්පතල අරක කඩලා දාන එන්න දෙන්නේ කොච්චර දේශගුණේ වෙනස් වුණත් හැමතම් කොච්චර වැඩුණත් නැති වුණත් මොනතරම් ප්‍රශ්න කරදර ආවත් සහෝදර සංගයා කොච්චර දුස්සීල වුණත් ඒ පරිසරයේ කොච්චර ප්‍රශ්න ගැටළු වලට මුහුණ දුන්නා කමටාන අතරින් නැහැ භාවනාව අතරින් එක වඩනවා මයියා එක දිගටම වඩනවා එහෙම නැත්නම් කවදාවත් ඔය වැඩෙන්නේ නැහැ කිසිම දෙයක් ඉබේ වැඩෙන්නේ නැහැ කිසිම දෙයක් කියලා කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගයට අදාළ දේවල් ඉබේ වැඩෙන්නේ නැහැ පුළුවන් නම් චෙක් කරලා බලන්න වැඩෙනවද කියලා. ඉබේ වැඩෙන්නේ මොනවද? අනාර්ය අෂ්ටාංගික මාර්ගය. සංසාරේ පුරුද්ද වැඩිනේ. ඒ නිසා ඒක ඉබේ වැඩෙනවා. ඒ නිසා අනාර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්න කියලා කිසිම කෙනෙක් දේශනා කළා නැහැ. මාර්යාවත් දේශනා කළා නැහැ. මාර්යාට පුළුවන් නේ. මිනිසු නොපැවත්මට මේ පැවත්මට යන්න ඕනේ. නොපැවත්මේ මිනිසු නිදහස් කරගන්න ඕනේ. එතකොට මිනිසු පංචකාම ලෝකයේ තුල ඉන්න ඕනේ. මේවටයි දේශනා කරන්නේ නැත්තේ. මාර්යා මාරයා දන්නේ ඒකට දේශනා කරන්න අවශ්‍ය නැහැ. නිකන් හිටියත් ඒකට නිකන් යනවා මිනිස්සු. ලෝභ දේශ මොහොත් එක තමයි මිනිස්සු මේ සංසාරේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඒවට මේ දේශනා කරන්න අවශ්‍ය නැහැ. ලෝභයේ වඩනටි, ද්වේෂයේ වඩනටි. ලස්සන ඒවා පෙන්වන මිනිස්සු ටග්ගල ඒවා අරගන්නවා. ඒවට පුරුදු කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ගත්ත දේවල් අත්හරින්න බෑ. එහෙනම් ඒකට බුදුවරු වෙලා බණ කියන්න ඕනේ. එහෙනම් නිකන් හිටියත් වැඩෙන්නේ මොනවද? අනාර්ය අෂ්ටාංගික මාර්ගය. ඕමනාය වැඩි වැඩෙන් වඩන්න ඕනේ මොනවද ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක ඕමනාය වඩන්න පුරුදු කරන්න ඕනේ. බුදුහාමුදුරේ දේශනා කරනවා. මුකුත් කරන්න එපා, වෙන දේ දිහා බලාගෙන ඉන්න කියලා කියනවා. එහෙම කරලා රාත් වෙච්ච කෙනෙක් මට පෙන්වන්න වර්තමානයේ. එහෙම කියන එක හරි. එච්චර ප්‍රඥාව කාටද තියෙන්නේ? සිද්ධාත් කුමාරෝ ඒ මා බෝධිසත්වයන්ගේ සාරාංශක කල්පලක්ෂය පාරමී සම්පූර්ණ වෙලා උන්වහන්සේටත් ඒක තේරුන්නේ නැහනේ. මේ ලෝකේ කරන්න කිසිම දෙයක් නැහැ, මේ කෙරෙනවා. වෙන දේ දිහා බලාගෙන ඉන්න තියෙන්නේ. එච්චර පාරමී පිරිච්ච ඒ බෝධිසත්වයන්ටත් ඒක තේරුන්නේ නැත්තම් දැන් මා බෝධිසත්වරු නැහනේ. ඔක්කොම ඉන්නේ රාහත් වෙන්න කට්ටිය නැයි බුද්ධ ශාසනේ තියෙන කාලේ ඉතින් බුදු වෙන්නේ නැහනේ. එතකොට සාමාන්‍ය කට්ටියට ඒක තේරෙන්නෙම නැහනේ. ඇයි එහෙනම් තේරෙන එක වඩන්නේ නැත්තේ? මහා බෝධිසත්වයන්ටත් වැටහෙන්නේ නැති එකක් තමයි වටා ගන්න හදන්නේ. අල්ලපු ගෙදර මිනිස්සයාගේ වාලෙට ගල් ගාන්න බැරිලු. හඳට ගල් ගාන්නුලු එහෙම එක ගන්න. බලන්න එයාගේ තියෙන මෝඩකම. මේ ඇස් ඉදිරියේ පේන ටික වඩා ගන්න. ඇහෙන ටික වඩා ගන්න. දැනෙන ටික, සිතෙන ටික වඩා ගන්න. ඉතන්න බැරි දේවල්ලු ඉතන්න හදන්නේ යා. පේන්නේ නැති එක පේන්න හදනවා. හැම ගුණයක් තුළම පෞරුෂත්වයක් තියෙනවා. අම මනුෂ්‍යයෙක්ගේම ජීවිතයත් පෞරුසත්වයක් තමයි. මේ විදිහට ජීවත් වෙනවා. ඒක පෞරුසත්වයක්. කිසිම මොහොතකේක වෙනස් කරන්නේ නැහැ. මම මත්තම් බොන්නේ නැහැ. ඒක පෞරුසත්වයක්. සිල් පෞරුසත්වයක්. යාළුවා ඇවිල්ලා කිව්වා බියර් ටිකක් බොමු කියලා කිව්වත් මේ කොකා කෝලා වලට පොඩ්ඩක් දාලා ගමු කියලා කිව්වත් ඒ කට්ටියත් එක බොන තැන වාඩි වෙලා ඉන්න කිව්ව මොනවා කිව්වද? එයාට එකඟ වෙන්නේ නැහැ. කට්ටිය කියනවා ගෑන් ළම එක කිසිම පිරිමිකමක්වත් නැහැ. කමක් නැහැ. එතෙන්දරම සාරියක් ඇඳන් ඉන්න. ඒත් මෙතන වාඩිලා බීලා කකුල් අතරෙන් ගිල මගේ පිරිමකම ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. එහෙම පිරිමකම අවශ්‍ය නැහැ. ඊට වඩා සාරියක් ඇඳගෙන ඉනවා මම. එහෙම ඉන්න ඔයාගේ ඒ මොරල් එක යාගේ. කිසිම මොහොතක එයාගේ පෞරුසත්වය අතාරින්නේ නැහැ. සිල් පෞරුසත්වය. කිසිම මොහොතක එයා ඒ සීලය අතාරින්නේ නැහැ. බියර් ටිකක් නේ අවුරුද්දට එක සැරයක් නේ පොඩි පාටියක් නේ මොනවා කිව්වත් කිසිම දෙයකට එකඟ වෙන්නේ නැහැ. ඒක කරන්නේ නැහැ එයා. එහෙම පෞරුසත්වයක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් සිල් රකින්න බෑ. දස සීලියට තියෙන ආරික අමන්න අද විතරක් එත මේ මොනවාරි කරලා ඉතින් මේක ආයි දේශනා කළ විසඳ ගමු. මේ සමාව කරගෙන ආයි සීල් ගමු. මොනවා කරන්නද මේක කරන්නම් බෑ. අදට විතර සිල් කඩම අදට විතර එත ඉඳලා ආයි රකින්නවා. එත ඉඳලා ප්‍රශ්න නැහැ. එත ඉඳලා අලුතෙන් යමු කියලා. මොකද්ද දන්නේ ඒ කොන්දපන් නැති සිල්. පෞරුසත්වයක් තියෙන්න එපා. ජීවිතේ නැති වුණත් සිල් කඩන්නේ නැහැ. සිල් කඩන්න. පණ යනවා ප්‍රශ්නයක් නැහැ. ඒ සිල් කඩන්න. සීලිය තුල ඉඳලා තමයි අපුවත් වෙන්නේ. එහෙම තියෙන්න එපා. එහෙම සීලයක් නැත්තම් ඒ සීලිය මොකටද? බිඳෙන සීලයක් නේ ඒක. නිකන් වීදුරු වගේ සීලයක් නේ. වැටුණොත් බිඳිනවා. කළු ගලක් වගේ නිකන් යකඩයක් වගේ තියෙන්න එපා. සිල් ශක්තිමත් වෙලා නැහැ. සීලයේ පිළිබඳ පෞරුසත්වේ නැහැ. කවුරු කිව්වා සිල් කඩන්නේ? මේ කට්ටිය සිල් කඩන ඒ නිසා සිල් කඩන්නේ. මගෙත් එක්ක ඉන්න කට්ටිය සිල් නැහැ. ඒ නිසා මමත් දුස්සිල්. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. වැඩක් නැහැ. ඉතින් කවදා හරි නිවන් යන කාලේයි. ඒ කාලේ ඊසර යමු. කලබල නැතුව යමු. ඉතින් නිවන් කලබලයක් නැහැ නේ අපට කියලා. එහෙම කරලා යා පොඩි පොඩි වැරදි කරනවා. සිල් පොඩි පොඩි ඒවා කඩනවා යා. ඒ කියන්නේ මොකද්ද? පෞරුසත්වයක් නේ. නිවන් යන දවසක යයි ඒ සිල් කඩන්නේ. කවදර නිවන් යයි? ඉතින් එතකන් සීලය තුල ඉන්නවා මම. එතකන් ඉන්නවා. කවදර යයි කියලා හදද සීල උනා කවදාවත් යන්නේ නැහනේ. සිල් පෞරුසත්වය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෞරුසත්වය දන්නවද? දික්ටි පෞරුසත්වය කියලා එකක් තියෙනවා. පොඩි කාලේ ඉගෙන ගත්තේ ඒවා මේවා. ඒ දේශනවලට පුංචි කාලේ උගන්වන්නේ අපට. දික්ටි පෞරුසත්වය. නිවැරදිව දකින්නවයි කියන එක තුල පෞරුසත්වය ගොඩනගනවා. කිසිම මොහොතක වැරදියෙන් දකින්නේ නැහැ. කිසිම මොහොතක වැරදියෙන් දකින්නේ නැහැ. කෙසල් ගෙඩිය කාලා ලෙලක් විසි කරනවා ගුරුවරයා. විසි කරලා යනවා ගිල බලන්න ඉන්න මොකද්ද මේ කට්ටිය කරන්නේ කියලා. අපි ගිහින්නේ කෙසල් ගෙඩිය බලලා ලෙල්ල අරගෙන ගිහින්. තව තැනක දානවා. එහෙම නැත්තම් ගා මුලට ගිහිල්ලා පොඩ්ඩක් මේව කරලා පසට පොඩ්ඩක් යට කරලා දානවා. පෝර වෙන. කවුද දන්නේ මේක විසිකලේ? කොයි අනෝනකමද දන්නේ මේක? කවුද දන්නේ මේ වැඩේ කළේ? ඒ මේ දන්නේ. වැරදියට දකින්නේ නැහැ ඒක. කාගේ හරි අතපසු වීම. ඒක අපි නිවැරදි කරනවා. අපිට ඒ කට්ටියගේ අඩුපාඩු වලට උදව් කරන්න ලැබිච්ච අවස්ථාවක්. ඒ අයගේ දුර්වලකමට පීඩ වෙන්න අපට ලැබිච්ච වාසනාවන්ත මොහොතක් ඒක. එහෙම හිතනවා. වරදවා හිතන්නේ ඒ දික්ටි පෞරුසත්වය. එයා කිසිම මොහොතකේ හිතන්නේ නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩනවා. මොනවාරි එක කලබලයක් ඇති වෙච්චල මොකවත්ම නැහැ නේ. ආම්ද්‍රෝ කියලා ඔබ වහන්සේ ඒව මොකවත් නැහැ. අරුණේ මේක කරලා තින්නේ. අර ආම්ද්‍රොන්ට කියන්නේ. ඇයි අරව මොකවත්ම නැහැ. වාචාව ඒ දික්ටි මොකවත් නැහැ. ඒ මානසිකත්ව සතිය මොකවත්ම නැහැ. ඒ සංඝ වචන මොකවත් නැහැ. ඔක්කොම ඉන්නේ ගී වචන. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ පෞරුසත්වේ නැහැ යාට. හරි ඉතින් වැරදි වෙනවා මිනිසුන්ගේ. ඒක දික්ටිමයි දකින්නේ. ඔබ වහන්සේ කෙසෙල් ගෙඩි වැළඳුවාද? ශ්‍රේෂ්ඨයි. මගේ එකත් වැළඳුවාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් ඒකේ පින් ටික මට දෙන්න. එහෙනම් ඔබ වහන්සේ කෙසෙල් ගෙඩි වළඳපෙකේ පින් ටික ඔබ වහන්සේට අනුමෝදන් වේවා. ආ සාදු සාදු හරි. පස්සේ ආන ඔබ වහන්සේ ඇයි දෙකක් වැළඳන්නේ? මගේ බඩ ටිකක් අමාරුයි ස්වාමීන් වහන්සේ. මේ අංගොක්කම් පිච්චෙනවා වගේ. මං හිතන්නේ උෂ්ණේ වැඩි වෙලා නිවා ගන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා මේ කෙසෙල් ගෙඩි සීතලයි. ඇම්බුම් ඒ නිසා ඇම්බුල් ගෙඩි හතරක් වැළඳුවා. හොඳයි. දැන් කොහමද බඩට? හොඳයිද? ආ හොඳයි. එක සම්මාවෙන් දකින්න ඕනේ. ඇයි උන්වහන්සේම කළේ? උන්වහන්සේ ඇයි ඒ විදිහට වැළඳුවේ? මොකද්ද කියලා එහෙම හොයලා බලන්නේ. දුස්සීල ආඳුරු පොකුරු පිටින් කනවා. බලන්න ඕම උකුස්සා ගැව්වා වගේ දාන ශාලාවට ඕම කරලා අරියනවාද? අනිත් අය වළඳන් දෙපා. කිසිම නැන්නේ කියලා ඒගොනි කියලා එහෙම දකින්නේ. ජීවිත කාලේ කිසිම මොහොතක යාගේ දිට්ඨිය වෙනස් කරන්නේ නැහැ. ඒක පෞරුසත්වය. ඇයින වචන මේ විදිහටයි මං ආන්නේ. හැමදේම මගේ යාපතට. හැම දේ තුලින්ම මාව මන් නිවැරදි කරනවා. මගේ අඩුපාඩු මන් තේරුම් ගන්න ඇයින වචන වලින්. සත්තු කෑ ගන්නවා. හරියට කලබල වෙනවා. ඒ කියන්නේ ශබ්ද වලට කම්පා වෙනවා. මගේ අඩුවක්. මං කැමති නැ අනවශ්‍ය ශබ්ද වලට. අවිවේකයට මං කැමති නැ. ඒක මගේ අඩුවක්. ඒ හැම දේ තුලින් මගේ අඩුව මන් තේරුම් ගන්නවා. මේක වඩනවා. ඒක පෞරුසත්වය. සෝත පෞරුසත්වය. ඒ පෞරුසත්වෙ බිඳින්නේ නැ යා. අම්ම මොහොතේ මේක වඩනවා. අම්ම මොහොතේ. එක පාට රිලව් කෑ ගන්න ගලක් අරගෙන දෙනවා රිලව් එකට. එහෙම වෙන්නේ. ඒ ශබ්ද තුළ තියෙන පෞරුසත්වය ඒක අතහරින්නේ. කොච්චර කලබල වුණත් මොනම වැරද්ද තිබුණත් මොනතරම් දුර්වලකමක් තිබුණත් වචනයකින් වැරදි කරන්නේ වාචා පෞරුසත්වය. කවුරු හරි මොනවා හරි කළත් ඔබ වහන්සේ මේ දේ කරේ මොනවා හරි හේතුවක් නිසා වෙන්නේ නැති. ඇත්තටම අපි ඒක හරියටම තේරෙන්නේ නැහැ. අපට අපි දන්නේ ඔබ වහන්සේට පුළුවන් ඒක පොඩ්ඩක් විස්තර කරන්න. විස්තර කළ බලනකොට ඒක හරියටම හරි. අපිටයි වැරදි වැටෙීමක් තිබිලා තියෙන්නේ. ඔබ වහන්සේ අර ආයස්මතුන්ට බැනලා තිනවා. ඒක වරදකට තමයි බණින්න ඇත්තේ කියලා අපට හිතෙන්නේ. කාරණා මොකද්ද දන්නේ? කිනකොට උන්වහන්සේ කියන අරුණාන්සේ බලනකො මගේ කෙසෙල් ගෙඩිය කාලානේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කෙසෙල් ගෙඩි උන්වහන්සේ වැළඳුවේ නැහැ. ඒ කෙසෙල් ගෙඩි මියෝ කාලා. බැරි වෙලාවත් මේක කවුරුර වළඳලා අසනීප වෙයි කියලා අපි ඒක හස් කළා. අබැට ආන්දර මං ඉතින් උන්වහන්සේ තමයි වැළඳ උන්වහන්සේ කෙසෙල් ගෙඩියක් වළඳ වළඳ හිටියේ. හොඳ එකක් තිබිලා වළඳලා තිනවා. අනිත් ඒවා වළඳලා නැහැ. අනේ ස්වාමීන් වහන්සේ බලන්නකො හඳුන්නේ මේක ඉතින් වරදක්නේ. ඒ කියන්නේ කිසිම මොහතක වචනයක් එළියට දාන්නේ නැයි අපි හරියට කතන්දරේ දන්නේ නැහැ. අපි ඉතනදී ඇත්ත වෙන්න බෑ. එහෙම ඇත්ත වෙන්න ඕනේ කියලා නීතියක් තියෙනවද? ඉතන දේවල්ම එකක් නැත්තයි කියලා නේ. පරිචිත්‍යයක් නැහනේ. ඒ හින්දා අපි ඉතන දේවල් 95%ක්ම වැරදෙන්න පුළුවන්. යාව බෝධේ තියෙන්න පාය. ඒ වාචාවත් පිළිබඳ පෞරුසත්වය. වචන බොහොම පරිස්සමෙන් අසුරවන්නේ. එළියට දාන්නේ නැහැ. හිතට හිතලා බලලා හොයලා බලලා හරියට සුදුසු ගැළපෙන වචන දාන්න එළියට. වාචා පෞරුසත්වය. මේවා තපස් ගුණ මේවා. මේවා මාන වෙච්ච කාලේ මාස 3ක් ඇතුළත වඩන්න ඕනේ. මුල් කාලේ වඩන්න ඕනේ. පොඩි කාලේ පුරුදු කරලා තියෙන්න ඕනේ. මුංචි කාලේ අවුරුදු 5 වෙනකොට මේ කියන කතන්දර ඔක්කොම යා දන්නවා. අපිට අවුරුදු 5 වෙනකොට පුරුදු කරලා තියෙන්නේ ඉස්කෝලේ ගිහිල්ලා පැවැත්මට දේවල් ඉගෙන ගන්න. අනිත් අයට වඩා වැඩිපුර ලකුණු අරගෙන සිස්සත්ේ පාස් වෙන්න. ගොඩාක් ඉගෙනගෙන ගොඩාක් අම්බ කරන්න. ඕවා තමයි අපට පුරුදු කළේ. ඒ නිසා තමයි අපට ගොඩාක් තැන් වල වැරදුනේ. මේ තපස් ගුණ ටික මේ පෞරුෂත්වවල තියෙන විද්‍යාව අපි දැන් ඉඳලා පුරුදු කරුවත් අපට වරදින්නේ මාර්ගයේ ඕක තමයි පෞරුෂත්වය හොඳට තේරුණාද ආයි පෞරුෂත්වය ගැන කතා කරන්නේ ඒකයි යම කාරණාවක විස්තර කළේ කිසිම මොහොතක පැවැත්මට වැඩ කරන්න පසුබට වෙන්න කනස්සලු වෙන්න ආපස්සට යන්න මොනම ප්‍රශ්න ගැටලුව තිබුණත් මොන වගේ පීඩන කරදර තිබුණත් එයාගේ අරමුණ ඉලක්කය සම්පූර්ණ කරනකම් නොපසුබට වීරියෙන් ගමන් කිරීම තමයි පෞරුෂත්වය ඒක සිල් වලට වෙන්න පුළුවන් කමඨාණට වෙන්න පුළුවන් අපේ ප්‍රතිපත්තියට වෙන්න පුළුවන් ගුණයට වෙන්න පුළුවන් ඕන එකට. ඒ හැම එකටම මේ පෞරුෂත්වය තියෙනවා.